හැඳවත් වාසනාවන්ත පින්නතුනි, අද අප මේ පින්නතුන්ට විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ බුදු සසුනේ ප්‍රධානතම අනුශාසනයක් වන සීලය පිළිබඳව. සීලය කියන්නේ කායික වාචික සංවරය. අප යමක් අයින් කරනවා නම් එහි රාග ද්වේෂ අඩු වෙන විදිහට සිදු කිරීම. අප වචනෙන් යමක් කතා කරනවා නම් රාග ද්වේෂ වලින් අනිත්‍යයට පීඩාවක් නොවන විදිහට අපේ සංවරය ඇති කර ගැනීම. මේක තමයි සීලේ මූලික හදනම. සීලයට හේතු වන මූලික කාරණා දෙකක් ධර්මයෙන් සඳහන් කරනවා. ඒ තමයි කිරි ඔත්තප්ප කියන කාරණා දෙක. අකුසලයේ වරදක් කරන්න තියෙන ලැජ්ජාව සහ බිය කියන කාරණය. අප යමක් කරනකොට ඒ කරන දෙයින් තමන්ටත් තමන්ගේ පවුලයටත් ආත්ම ගෞරවයට හානියක් කියන හැඟීමක් ඇති වෙනවා නම් අප ඒක කරන ලැජ්ජාවක් ඇති කරගන්නවා. ඔත්තප්පය කියලා කියන්නේ වැරදි දෙයක් කරන්නට අකුසලයක් කරන්න තියෙන බිය. ඒක අතකින් අත්වාද බිය විදියට තමන්ගේ රදේ සාක්ෂිය විදියට සමන්ට දොස් කීම. ඊළඟට දණ්ඩ බිය. රජතුමාගෙන් රාජ්‍යයෙන් නීතියෙන් තමන්ට අත්විඳින සිදුවන දඬුවම් ගැන හිතලා වරදෙන් මිදීම. ඊළඟට දුගති බිය. මරණයෙන් පස්සේ තමන්ට දුගති ගාමී වෙන ස්වභාවය ගැන තේරුම් අරගෙන ඒකට බයක් ඇති කරගෙන අයහපතින් වරදෙන් අකුසලෙන් මිදීම. මෙන්න මේ හිරියොත්තප්ප ලැජ්ජා බිය කියන කාරණා දෙක තමයි සීලයට මූලික පදනම වෙන්නේ. ඒ නිසා මේ කාරණා දෙක ලෝකයේ පාලනය වෙන ලෝකපාලක ධර්ම විදිහට සඳහන් වෙනවා. ලෝකයේ තියෙන බොහෝ කරදර කම්කටොළු වලින් නිදහස් වන්නටත් ආර්ථික උද්දමනය, පාරිසරික විපර්යාස, ලෝක යුද්ධ, කලකෝලාහල, සාමාජික උපද්‍රව, වසංගත රෝග ආදී බොහෝ දේවල් වලින් මිදෙන්නට තියෙන ප්‍රධානතම ක්‍රමවේදයක් විදිහට බුදුදහමෙන් ඉදිරිපත් කරන මේ සීලය විශේෂයෙන් පංචශීලය අපට දක්වන්නට පුළුවන්. ලෝකයේ මිනිස්සු ප්‍රාණඝාතය, සොරකම, කාමමිත්‍යාචාරය, බොරු කීම සහ මද්‍රව්‍ය භාවිතය කියන මෙන්න මේ කරුණු පහෙන් වැළකීලා පංචශීලය ආරක්ෂා කරනවා නම් වර්තමාන ලෝකයේ තියෙන ගැටළු වලින් සැලකිලි ප්‍රමාණයක් අපට අඩු කරගන්නට පුළුවන්. ආර්ථික උද්දමන අඩු කරගන්නට පුළුවන්. සත්ව ඝාතන අඩු කරගන්නට පුළුවන්. ඒ වගේම කලකෝලහල අඩු කරගන්නට පුළුවන්. ලෙඩ රෝග අඩු කරගන්නට පුළුවන්. සමාජ බිඳවැටීම් විශේෂයෙන් පෞල් ජීවිත කඩාකප්පල් වීම මේ බොහෝ ආදියකින් නිදහස් වෙන්නට පුළුවන්. සහ විශේෂයෙන්ම සමාජයේ තියෙන බිය දුරු කරගන්නට හේතුවක් වෙනවා පංචශීලය ආරක්ෂා කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචශීලය ආරක්ෂා කිරීම අභයන් දේති, අවේරන් දේති, අභ්‍යාපජ්ජන් දේති කියලා විදිහට සඳහන් කරලා තියෙනවා. මේ අභය දාණය දීම මෛත්‍රිය ලෝකයට ප්‍රදානය කිරීමක් විදිහට. ඔබේ නිවසේ අය පංචශීලය ආරක්ෂා කරනවා නම් ඒ නිවසේ අය ගැන බියක්, සැකක්, වෛරයක් අපට හටගන්නේ නැහැ. ඔබ අසල්වැසි අය මෙන්න මේ කාරණා පහ රකිනවා නම් අපට ඔවුන් ගැන බියක් සැකක් ඇති කරගන්න දෙයක් නැහැ. ඔබ වැඩ කරන ආයතනය, සමාජයේ, රටේ නායකයන් පංචශීලය ආරක්ෂා කරනවා නම් අපට කවුරුවත් ගැන බියක්, සැකක්, අමනාපයක්, වෛරයක් ඇති කරගන්න දෙයක් නැහැ. ලෝක මට්ටමේ ඉන්න නායකයන් මේ පහ රකිනවා නම් අපට කිසිම රටක් ගැන බියක්, සැකක්, අවිශ්වාසයක් හටගන්නේ නැහැ. පින්නතුනි බලන්න කොයිතරම් නිදහස්, නිවහල්, සැනසිලිදායක ජීවිතයක් අපට ගත කරන්න පුළුවන්ද අපි අවංකව පංචශීලය ආරක්ෂා කරනවා නම්. ඒ නිසා තමන් පංචශීලය රකින්න අතරේදී තමන්ගේ නිවසේ නෑ පංචශීලය රකින්නට උනන්දු කරවන්න, එය සමාදන් කරවන්න. තමා වැඩ කරන ආයතනේ, ඔබ ඉන්න සමාජයේ, ඔබේ ඥාති මිත්‍රාදීන් විතරක් නෙවෙයි ලෝක මට්ටමේ ඔබ ඇසුරු කරන මිතුරන් දක්වාම ඒ හැම දෙනාටම පංචශීලය රකින්නට ඔබ උනන්දු කරනවා නම් ඔබ උතුම්ම සත්පුරුෂයෙක් විදියටයි ධර්මය තුළ සඳහන් කළ තියෙන්නේ. පින්නතුනි පංචශීලයෙන් ආරම්භ කරන මේ සිල්වන්ත ජීවිතය ක්‍රමානුකූලව දියුණු වෙලා අපි සම්මාදිට්ඨිය දියුණු කරගෙන ආරියස්ථානික මාර්ගයට පැමිණියා කියලා කියන්නේ. මේක අපි එම මාර්ගයේ අංග තුනක් විදියට වඩනවා. සම්මා වාචා, සම්මා සම්මන්ත සම්මා ආජීව කියලා මේ අංග තුනෙන් දැක්වෙන්නේ ආජීව වට්ටමක සීලය. සම්මා වාචා විදියට බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියන මේ හතරෙන් වෙන්වීම. ඒ වගේම සම්මා කම්මන්ත කියපු විදියට ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය කියන මෙන්න මේ තුනෙන් වෙන්වීම. ඒ වගේම සම්මා ආජීවය කියපු විදියට මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවන ජීවිතං කක්කේති කියලා අනුශාසනා කරලා තියෙනවා. වැරදි ජීවනෝපාය වලින් වෙන් වෙලා යහපත් ජීවිතයක් ඇති කර ගැනීම. එහිදී සත්ව හිංසනයට අදාළ ව්‍යාපාර, ඒ වගේම අවියෝද නිෂ්පාදනය, වසවිස නිෂ්පාදනය, ඒ වගේම මස් පිණිස සතුන් වෙනදාම, මස් මාංශ වෙනදාම, මෙන්න මේ ආදී වැරදි ජීවනෝපාය වලින් වෙන් වෙලා, ඒ වගේම ව්‍යාපාර කටයුතු කරනවා නම් වැරදි කිරුම් මිනුම් වලින් දුර වෙලා සාධාරණ විදියට තමන්ගේ ජීවිතය පවත්වා ගන්නට සාධාරණ ජීවනෝපාය අනුගමනය කිරීම තමයි සම්මා ආජීවය කියලා කියන්නේ. පින්නතුනේ මෙන්න මේ දක්වාම අපේ සීලය දිනු වෙනට ඕන. එතනින්ද නොනවති කරණිමෙත සූත්‍රයේ දැක්වෙන විදියට දිට්ඨිංච අනුපගාම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදියට ඇත නැත කියන අන්ත දෙක නැත්තම් සාස්වත උච්ඡේද කියන අන්ත දෙකෙන් දුර වෙලා අපට හේතුඵල ධම නෝනින් දැක්වතින් පංචබන් ස්කන්ධෙහි හට ගැනීම දකින්න කෙනා නැත කියන අන්තයෙන් නැත්තම් උච්ඡේද අන්තයෙන් දුර වෙනවා. පංචස්කන්ධෙහි නිරෝධය දකින්න කෙනා ඇත කියන අන්තයෙන් නැත්තම් සාස්වත කියන අන්තයෙන් දුර වෙනවා. මෙන්න මේ උච්ඡේද සහ ස්වාසක අන්ත දෙකම දුරන දර්ශනය තමයි ඉති ඉමස්මින් සති දන් හෝතේ ඉමස්මින් අසති දන් නොහෝති කියන කාරණය. හේතු ඇති කල්ලි ස්කන්ධ පංචකය හට ගන්නවා, හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන කාරණය. ඉතින් මෙන්න මේ විදියට මේ දර්ශනය ඇති කරගත්තොත් තමයි අප ඉහළම සීලයටපත් වෙන්නේ. අන්නේ සීලයට ආපු කෙනා පංච සීලයෙන් ශක්තිමත් වෙන විතරක් නෙවෙයි ආජීව අෂ්ටමක සීලයෙන් තවත් දියුණු වෙලා නචකොත්තන් සමාචාරයකින් කී යේන විඤ්ඤෝ හරි උපවදීනෝ කියපු විදියට නොනැති අය නිග්‍රහ කරන සුළුම වරදක් නොකරන මට්ටමට අපි අපේ කායික වාචික සංවරය ඉහළම මට්ටමට ගන්නවා. ඒ විතරක් නෙවෙයි තවත් එක දියුණු වෙලා අනුමත්තේසු වජ්ජේසු භයදස්සාවේ කියපු විදියට සුළුම වරදක් කරන්න යනකොටම හිරියොත්සාප දෙක ඉස්මතු වෙලා ලඥා බය දෙක ඉස්මතු වෙලා ඒ වරදෙන් මිදෙන මට්ටමට පත් වෙනවා. මෙන්න මේ දර්ශනය සම්මාදිට්ඨිය චතුසත්‍ය සම්මාදිට්ඨිය යුක්ත යන සීලය සමාධියට බල සීලයක්. ඒක සමාධි සංවර්ධනික සීලයක් වෙනවා. ඒ වගේ මේ සීලය ප්‍රඥාවත් එක්ක එකට ගමන් කරන සීලයක් වෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනයේ සුතමේ ඥානෙන් අසහා දැනගෙන සීලයක් ප්‍රඥාවක් හරියට එක අතකින් අනිත්කට සෝදන වගේ මේ දෙකම එකට සම්බන්ධ වෙන්නට ඕන. එනිසා බුදුදහමෙන් දැක්වෙන ඉහළම සීලය සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවම එකට යාකරන ආරස්තිංග මාර්ගයේ අංගයක් වෙන සියලු දුකෙන් නිදහස් වීමට හේතු වන පදනම විදියට සීලය පදිත්තහය නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤච්ච භාවයන් කියපු විදියට සීලයේ පිහිටලා චිත්ත භාවනා, පඤ්ඤා භාවනා නැත්නම් සමථ විදර්ශනා භාවනා වඩන මට්ටමටම අපේ මේ සීලය දිනුවනට ඕන. ඒ සඳහා අකණ්ඩව කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් යෝනිසෝ මනසිකාරයෙන් මේ ත්‍රිවිධ ශික්ෂා සංඛ්‍යාත ආරක්ෂක මාර්ගයේහි අකණ්ඩව ගමන් කිරීමට අප උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් ධර්ම ශ්‍රවණය කුසලයෙන් මෙලව ජීවිතයේ සෝපන් භාවයත් සතර ජීවිතයේ සැනසීමත් නිර්වාණ අවබෝධයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.